නැති බව දැනෙනවා එනමුත් හද අහනවා ඔබ ඒවිදෝ කවදා හෝ ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා ඔබ සැමදා ජීවිතයේ තනිවේදැයි සිතෙනවා ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා තනිකම මාගේ ඉගිලී යනවා ළඟ නැති බව දැනෙනවා එනමුත් හද අහනවා ඔබ ඒවිදෝ කවදාෝ ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා ඔබ තවර දෙනවා